සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මපදයේහි බාලවග්ගයේන 6 වෙන ගාථා ධර්මය. මොහොත්තම් පිටේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සෝපරසං යතහ. ගාථාවේ තේරුම නොනැති කෙනෙක් මොහතක් නමුදු පණ්ඩිත කෙනෙක් නුවණැති කෙනෙක් ඇසුරු කරනවා නම් ඔහු ඉක්මනටම ධර්මය දැනගන්නවා. හරියට කොහොමද? ජීවහා සෝපරසං යතා. සෝපයේහි නැත්නම් වැඤ්ජනයේහි රස දැනගන්න දිව වගේ කියලා. දිවට ඉක්මනටම කිසියම් රසයක් තේරුම් ගන්නට විඳ ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි නුවණැති තැනැත්තේ තමන් ඇසුරු කරන කිසියම් කෙනෙක් ඔහු ඇසුරු කරන මොහොතින්ම වැඩි කල් යන්නට කලින් ඒ ඇසුරු කරන කෙනාගේ නුවණැති භාවය තේරුම් ගන්නවා. තේරුම්ගෙන ඒ ඔස්සේ තමා ධර්මය කරා පැමිණෙනට දක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධහම දෙස්ස බලන විට ඉතාම පැහැදිලි කාරණයක් තමයි. අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන පරිදි පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියපු විදිහට මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න නම් ශ්‍රාවකයා කිසියම් පමණක නුවණකින් යුක්ත වෙන්නට ඕන. ඒකට අපි කියනවා ජාති ප්‍රඥාව කියලා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ජටා සූත්‍රයේහි දැක්වෙන දේශනාවෙනුත් පැහැදිලි වන්නේ සපඤ්ඤෝ කියන දුක නිදහස් වීමට බලාපොරොත්තු වන තැනැත්තාට කිසියම් විදියක ප්‍රඥාවක් තියෙන්නට ඕන. ඒ වගේම භාගතුන් වහන්සේ ධර්ම දේශනා කිරීම ආරම්භ කරපු මුල් අවදීම ප්‍රකාශය සිදු කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි නවංකජාතෝ කියලා. ධර්ම ශ්‍රවණයට එළඹෙන තැනැත්තාගේ ළඟ තියෙනවන ලක්ෂණ කීපයක් මෙහි දක්වනවා. විඤ්ඤෝ පුරිසෝ, ඒ තැනැත්තා නුවණැති කෙනෙක් වෙන්නට ඕන. අසටෝ, කපටි නැති කෙනෙක් වෙන්නට ඕන. අමායාවි, මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන. න වංකජාතෝ, අවංක තැනැත්තෙක් වෙන්නට ඕන. නුවණැති, අවංක, මායාකාරී නොවන, කපටි නොවන තැනැත්තාට තමයි මේ දහමින් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙන්නේ. පින්තුනි, ශ්‍රාවකයා තුළ මේ ගතිගුණය තියෙන වගේම ඔහු ඇසුරු කරන පුද්ගලයාත් නුවණැති කෙනෙක් පණ්ඩිතයෙක් වෙන්නට ඕන. මෙහි මේ පණ්ඩිත ලක්ෂණයෙන් හඳුන්වන්නේ ධර්මය පිළිබඳව, විශේෂයෙන්ම දහමේ තියෙන හේතුඵල දහම, දුකේ හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි දැක්මක් තියෙන සත්පුරුෂයෙක් නැත්නම් ආර්ය උතුමෙක් රහතන් වහන්සේ නමක් සම්බුදු උතුමෙක් නුවණැති පුද්ගලයන් වශයෙන් තමයි මේ දක්වලා තියෙන්නේ. මෙන්න මේ කාරණා දෙකම එකට මුණගැහිච්ච වෙලාවකදී තමයි සද්ධර්මයේ මුණගැහිලා අපට ජීවිතයට ප්‍රඥාලෝකය දල්වා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ශ්‍රාවකයන් විශේෂයෙන්ම දක්ෂ වෙන්නට ඕන තමා ඇසුරු කරන අයගේ ගතිගුණ තේරුම් ගන්නට, විශේෂයෙන් නුවණ තේරුම් ගන්නට. එය සිදු කළ හැකි ප්‍රධානතම කාරණේ විදිහට දේශනා කළේ සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියන කාරණය. කෙනෙක්ගේ බාහිර ලක්ෂණය පමණක් කෙනෙක් ගැන සපුරා තීරණයකට අපට එන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක්ගේ වටිනාම දේ තමයි නුවණ, ප්‍රඥාව කියන කාරණය. අන්නේ ප්‍රඥාවන්ත භාවයේ තේරුම් ගන්නේ ඔහු සමීපෙහි ඔහු සමග ධර්ම සාකච්ඡාවක යෙදෙනට ඕන. අන්නේ ධර්ම සාකච්ඡාවේදී ධර්ම කතිකයාගේ ළඟ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් වෙන්නට ඕන මේ සත්ව සංතානගත දුකේ ස්වභාවය පැහැදිලි කිරීමත්, ඒ දුකේ නිදහස් වීමට මාර්ගය දේශනා කිරීමත්. වෙනත් විදිහකින් කියනවා නම් දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව ඔහුට තියෙන ශ්‍රුතමේ ඥානය, දුක හටගන්නේ කොහොමද, ඒ දුකේ නිදහස් වෙන්නේ කොහොමද කියන පැහැදිලි දැක්මක් මේ නුවණැති කෙනාට තියෙන්නට ඕන. අන්න එවැනි කෙනෙක් ඇසුරු කරනකොට අප ළඟ ගතිගුණ තියෙන්නට ඕන. මුලින් සඳහන් කළ පරිදි ප්‍රධාන වශයෙන් අපි නුවණැති අය වෙන්නට ඕන. ඒ නුවණැති අය ඇසුරු කරගන්නට, ඔවුන් ආශ්‍රයයට එක් කරගන්නට සහ ඔවුන් සමීප කරගන්නට. එයත අප පරිත්‍යාගශීලී භාවය, අවංක භාවය, කෘතඥ භාවය කියන මේ කරුණු වැදගත් වෙනවා. වේලාම සූත්‍රය වැනි දේශනාවලදී ඉතාම පැහැදිලිව දේශනා කරනවා මේ සද්ධර්මයට පැමිණෙන්නට සහ ඒ සද්ධර්මයේ ගැඹුරු කරුණු තේරුම් ගන්නට තියෙන ප්‍රධානතම දෙයක් විදියට පරිත්‍යාගශීලීත්වය. දන් දෙන කෙනෙක් වෙන්නට ඕන කුඩා දෙයක් වුණත් තමන්ගේ දෑතින් මනාව සකසලා ගෞරවාන්විතව කම්පල අදහගෙන නිරතුරුව පරිත්‍යාගශීලී ගුණය දිනු කරන කෙනෙක් නම් ඔහුට මේ සමාජය තුළ නුවණැතිව වාසය කරනවා නම් කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. අන්නේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙච්ච මොහොතෙහි කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියපු විදිහට ඒ කල්යාණ මිත්‍රයන් මිතුරු කර ගැනීමත්, ඔවුන් වෙත නැඹුරු වීමත්, එනම් ඔවුන් වෙත සිය දෙසවන් යොමු කරලා ඔවුන්ගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්නට අප දක්ෂ වෙන්නට ඕන. අන්නේෙහිදී සුවචය කියන ගුණාංගය බෙහෙවින් වැදගත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේත්, ආධ්‍යාත්මික ශාස්ත්‍රයේත් ඉදිරියට යන කෙනෙකුගේ ළඟ තියෙන ප්‍රධානතම ගුණාංගයක් වෙන්න ඕන සුවචය කියන ගුණය, සක්‍රීය ඇහුම්කන් දීම, සාවධාන ඇහුම්කන් දීම කියන කාරණය. මෙන්න මේ ගුණාංගය අප ළඟ තියෙනවා නම් අපට ඉහළම නුවණැති අය ඇසුරු කරන්නටත්, ඔවුන් වෙතින් සද්ධර්ම වරප්‍රසාදේ ලබා ගන්නටත් අවස්ථාව තියෙනවා. අන්නේ ධර්මය තමා වෙත ලැබෙනකොට ඒ ධර්මය මනවින් අහලා අට්ටිකත්වා මනසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියපු විදියට සිහිනුවණින් ඒ ධහම අසල දැනගෙන තේරුම් අරගෙන ඒ ධහම තමාගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට උත්සාහ ගන්නට ඕන. මේ දේ විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් වෙතින් අප ශ්‍රවණය කරන දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය තේරුම් ගන්නට ඕන. අප යමක් දකින මුල් අවස්ථාවේදී විපාක මට්ටමේ ස්කන්ධ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච බව නොදැන ගන්න අපි ඒ ස්පර්ශ සමුදයන්ති ඉඳලා ඒ ස්කන්ධ විපාක මට්ටමේ ස්කන්ධ ටික අප අපේ අවිද්‍යා සහගත ලෝකයට ගන්නකොට ඒ පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. අන්නේ පංච උපාදාන ස්කන්ධෙන් නිදහස් වෙන නම් ඒ යථාර්ථයේ තේරුම් අරගෙන බාහිර රූපයට අපේ හිත අවිද්‍යා සහගතව පතිත නොවන විදියට ඒ දුකේ හට ගැනීම හේතුඵල ධම මනවින් තේරුම් ගත්තොත් බාහිර රූපේ නිදහස් වනටත් ඒ අතරම මනායතනය නැත්තං නාමයන්තෙන් තත්ත විපස්සති කියපු විදියට ඒ තැනම නුවණින් දැකලා නාම රූප දෙකේම නිදහස් වෙනට අපට මාර්ගය විවර වෙනවා. අන්නේ සඳහා කටයුතු කරන නම් මේ දහම මේ පඬිත නුවණැති සත්පුරුෂයන් වෙතින් ශ්‍රවණය කිරීමත්, ඒ ශ්‍රවණය කරන දහමට අනුව තමාගේ ජීවිතය දුක් නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය විදියට දේශනා කරන ආරියසංගික මාර්ගයට අනුගතව අපේ සමස්ත ජීවිතෙම සකසා ගන්නට අප දක්ෂ වෙන්නට ඕන. එහෙමනොත් තමයි සැබවින්ම අපට මේ කල්යාණ මිත්‍රයන් වෙතින් සැබෑ ප්‍රතිඵල ලැබෙන්නේ. සම්බුදු සසුන සපුරාම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියන එකයි භාගතුන් වහන්සේ දේශනා කළේ. සෝතාපට්ටි අංගවල කල්යාණ මිත්‍රාශ්‍රය ප්‍රධාන කාරණයක් විදිහට දේශනා කරනවා. ප්‍රඥාව ලබන මාවතෙහි පඤ්ඤාවුඩි සූත්‍රයේ කරුණු හතරෙන් ප්‍රධාන කරුණක් විදිහට කල්යාණ මිත්‍රාශ්‍රය දක්වනවා. ඒ කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැහි ධාරා දහම් ධාර සිය ජීවිතයට ලැබෙනකොට කන්දක් මුදුනට ලැබෙන වැසි ධාරාමෙන් අපේ මුළු ජීවිතයම සද්ධර්මයෙන් සශ්‍රීක වෙනවා. එනිසා මොහොතක් හරි කලණමිතුරෙක් ඇසුරු කරොත් ඔහු තේරුම් ගන්නටත්, ඔහු වෙතින් සද්ධර්ම වරප්‍රසාද ලබා ගන්නටත් අප උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ හැමට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. රැස් කරගත් මියුතුම් කුසල ඵලය අප හැම දිනාටම නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.